අසුමා ශ්‍රාවකයෝ ඔබ වහන්සේ දැකලා නැහැ නේද? මම දැකලා තියෙන අසුමා ශ්‍රාවකයෝ 2012 දැක්කේ මම. ඒ චරිත කතා ඔක්කොම අරන් කියවලා බැලුවා. මෙයා දාරු කීරියා, මෙයා සාරිපුත්ත, මෙයා මොග්ගල්ලානා, මා කාශ්‍යප, මෙයා උපාලි. ඒ ඔක්කොම අසුමා ශ්‍රාවකයෝගේ කතා පොත, අසුමා ශ්‍රාවක සංඝ කියලා ඒ පොත එක කියවලා බලලා මෙනෙහි කරලා මම පුරුදු කළා. සතියක් විතර ඒ අසුමා ශ්‍රාවකයෝ මන්තලින් දකින්න හැමදේම හොඳට හිතලා 100ෙන් කල්පනා ප්‍රඥාවෙන් වැඩ කරනකොට මම දකින සාරිපුත්ත බොහොම සංවරව ගරු කරලා වැඩිහිටියන්ට උපස්ථාන කරලා බොහොම නියතමානිය මම දකින උපාලි. අබ්බගතයට සාපේක්ෂව මට ඇවිදින්න පුළුවන්. හැබැයි ඇවිදින එකෙන් මම කාටවත් හිංසා කරන්නේ නැහැ. හන්දියට සාපේක්ෂව මට දකින්න පුළුවන්. ඒ නිසා අනුන්ගේ දේවල් ඕපදූප දකින්න යන්නේ නැහැ. බීරට සාපේක්ෂව මට හාන්න පුළුවන්. ඒ නිසා පැවත්මට මොකවත් තාන්නේ ඔක්කොම ඉරුදි. මොග්ගල්ලාන දකින්නේ මේ. හැම කටයුත්තකම නියතමානීව අවංකවම කටයුතු කළ චුල්ලපන්තව දකිනවා. කොච්චර දේවල් තිබුණත් එකටවත් බැඳෙන්නේ නැහැ. කිසිම දෙයකට මේ අල්පේසක් මේ අල්පේච්ඡතාවය තුල රාතන් වහන්සේ මේ දකින්නේ. ඒ තියෙන සිවුර හොඳට හොදලා පිරිසිදු කරලා ලස්සනට අඳිනවා. ඒවා එකතු කරන්නේ. පිළිවෙලට සිවුරු අඳින රාතන් වහන්සේ දකින්නේ. සංවර භාවය තුලින් හොඳට කතා කරනවා, පිළිවෙලට කතා කරනවා. වචන අඩුවෙන් කතා කරන්නේ. කිසිම කෙනෙක් ඉතරිදොන සංවර වචන කතා කරන රාතන් වහන්සේ දකින්නේ. තමන්ට කියන්න තියෙන දේ පැහැදිලිව කියනවා, ලස්සනට කියනවා. අනවශ්‍ය විදිහට විග්‍රහ කරන්න යන්නේ. කෙටියෙන් කියනවා, පැහැදිලිව කියනවා. කෙටියෙන් ධර්ම දේශනා කරන දක්ෂ රාතන් වහන්සේ දකින්නේ. හොඳට සංවරව ආගෙන ඉන්නවා. සංවර ශ්‍රවණය කිරීමේ රාතන් වහන්සේ දකින්නේ. අසුමා ශ්‍රාවකයෝ අපේ කයේ ඉන්නවනේ. අපේ චරිතේ ඉන්නවනේ. අපි මේ අසුමා ශ්‍රාවකයොත් එක්ක මේ ජීවත් වෙන්නේ. අපි තුලින් අපි දැක්කේ නෑ. අපි දැක්කේ පොතේ. මොග්ගල්ලාන මහා රහතන් වහන්සේ දකින්න ඉරිදි ඕනේ. මේ ඉන්නේ ඉරිදි තමයි. දේශනාව ආගෙන ඉන්නවා කියන එක ඉරිදි. සමහර අය ඉන්නවනේ පණුව අමාරු තියෙනවනේ. ඒක ඉරියවක ඉන්න බෑනේ. දඟලනවා, ඒට යනවා, මේට යනවා. ඒ ඔළුව එක තැනක නෑ. ආන්නේ දේශනාව. සාවධානව සමන් යොමු කරන්න එයා දක්ෂ නෑ. එහෙනම් හොඳට මේක වැඳගෙන හොඳට ඒක ආගෙන ඉන්නවා. ඒක හොඳට සිතට ධාරණය කරනවා. ඉරිදියක්. අර දඟලන මනුස්සයාට සාපේක්ෂව ඉරිදියක්. මේ මොග්ගල්ලාන මහා රහතන් වහන්සේ මේ දකින්නේ හැමදේම ඉවසීමෙන් ඉන්නවා. කොච්චර තාඩන පීඩන නිඳා අපාස කොච්චර ආවත් ඒවට එකලටවත් ප්‍රතිචාර දක්වන්න හැමදේම සරියුත් ආන්දර මේ දකින්නේ. හැම දුකක්ම කරදරයක්ම හැම පීඩාවක්ම සතුටින් විඳිනවා. කිසිම දෙයකට ප්‍රතිචාර දක්වන්නේ, කිසිම දෙයක් එලා දකින්නේ. පුන්නමන්තානි චිත්තපුත්ත රහතන් වහන්සේ මේ දකින්නේ. මේ විදිහට අපේ චරිතය තුළින් අපිට අසුමා ශ්‍රාවකයෝ ඇසුරු කරන්න පුළුවන්. අසුමා ශ්‍රාවකයෝ ලෝකෙට නැවත පෙන්වන්න පුළුවන්. අසුමා ශ්‍රාවකයෝ නැවත සාසනය තුළ නිර්මාණය කරන්න පුළුවන්. හැබැයි අපි නිර්මාණය කරලා තින්නේ දේවදත්තත් එයාගේ ටීම් එකයි. අපි මේ නිර්මාණය කපටිකම්, හොර බොරු, වංචා, වංචනික ධර්ම, කුමන්ත්‍රණ ඕවනේ නිර්මාණය කරලා තින්නේ. විහාරාධිපති ගම කුමන්ත්‍රණයකට උන දැන් මෙතන අසුමා ශ්‍රාවකයෝ කොයිද ඉන්නේ? වැඩිටි සංඝයාට හොඳට කතා කරනවා. පස්සේ ගිහිල්ලා බැරිනු අනිත් කට්ටියත් එක්ක විවේචනය කරනවා. දැන් මෙතන කොයිද ඉන්නේ අසුමා ශ්‍රාවකයෝ? වැඩිටි කවවාදයක් අනුශාසනා දෙනකොට එකට එක කතා කරනවා, කට ගන්නවා, තර්ක කරනවා, වාද විවාද කරනවා, සමාස රිඳ ගන්නවා. කො අසුමා ශ්‍රාවකයෝ? කොතනවත් නැහැ. අසුමා ශ්‍රාවකයෝ නිතරම අපි තුල නිරෝධ වෙලා යනවා, නැති වෙලා යනවා. දුස්සීලියෝ, මාරයෝ, මාර පුත්‍රයෝ ඉපදෙනවා අපි තුල. මාරයෝ ඉපදිලා ඉපදිලා ඒගොල්ල පෝෂණය වෙනවා. මාර සේනාවක් බිහි වෙනවා අපි තුල. අපි ඊට පස්සේ මේ සේනාසනයට, මේ බුද්ධ ශාසනයට විශාල ප්‍රශ්නයක්. ඇයි අපි අදලා තින්නේ මාර සේනාවක්? ශාසනයේ පැවැත්මට ලොකු ප්‍රශ්නයක් මේ මාර සේනාව. නිකායේ ලොකු ආන්දර, එහෙම නැත්නම් ශාසනයේ ලොකු ආන්දර ඇවිල්ලා මේ මාර සේනාව අඳුර ගත්තාම සිවුරු ගලවලා එයාට විනය කර්මය කරලා ගෙදර යවනවා. ඇයි මේ මාර සේනාව ශාසනයට ප්‍රශ්නයක්? අපි නිර්මාණය කරන්න ඕනේ මේ ශාසනයට මාර සේනාවක් නෙමෙයි, අසුමා ශ්‍රාවකයෝ. අපේ චරිතය තුළින් ඒ අසුමා ශ්‍රාවකයෝ ලෝකෙට පෙන්වන්න ඕනේ ඕම් ඒ විනේදර උපාලි තෙරුන් වහන්සේ. වැරද්දා කිසිම දෙයක් කරලා නැහැ. වැඩිහිටියා, ගුරුවරයා, උපාධ්‍යාය, බයිනෝ අපාස කරන. ඉතින් ගුරුවරයාගෙන් ගුටි කෑවා මොකද? නොකරපු වරදට බැනුම් ඇව්වා මොකද ගුරුවරයානේ සන්තෝෂෙන් දෙන දේ සන්තෝෂෙන් ගන්නවා ගුරුවරයා හොඳ දේ දෙනකොට ගන්න පුළුවන් නම් ඇයි බැනුමක් ගන්න බැරි පාරක් ඇව්වම ගුරුවරයාගෙන් ඒක ආශිර්වාදයක් නේ එහෙම හිතනවා ඒ මානසිකත්වයෙන් ඉන්නවා එතකොටයි 80 මා ශ්‍රාවකයෝ අපිට ලෝකෙට පෙන්වන්න පුළුවන් හැම මොහොතේම 80 මා ශ්‍රාවකයා අපි තුල ඉන්න බවත් හැම මොහොතෙම දැන් ඉන්නේ ආවල් රාතන් වහන්සේ දැන් ඉන්නේ ආවල් රාතන් වහන්සේ දැන් ඉන්නේ ආවල් ශ්‍රාවකයා හැමදේම බලලා මම මේ සාසනේ පැවිද්දෙක්නේ මං ගෞතම බුදුහාමුදුරේ ශ්‍රාවකෙක් දැන් මෙතන ඉන්නේ වක්කලි ඉන්නේ බුදුහාමුදුර දිහා බලාගෙන ගුණවාඳුරන්ගේ ಗುಣ කී කී ඉන්නේ එයා මොකවත් වඩන්නේ නැහැ එයා බුදුහාමුදුර දිහා බලාගෙන ඉන්නේ වක්කලි අපිට ඕනේ වක්කලි වෙන්න නෙමෙයි මම 30000ක් ඇදුවා මම මේ මැදුවා කියලා ಗುಣ කියන මං ආවල්තන මල්ලාසන ඇදුවා ආවල්තන චෛත්‍ය ඇදුවා මට ගෝලියෝ 18ක් ඉන්න ඕම කීකේ ඉන්න කවුද මේ පෝටලේ හාමුදුරුවෝ බුදුහාමර කෝටි ගණන් ශ්‍රාවක ඇදුවා බුදුහාමර කවදද කිව්වේ මොන සූත්‍රයද කිව්වේ මං මෙච්චර කාර්යවර බී කළා කියලා කොතනද කිව්වද කියන්නේ ඒක අවශ්‍ය නැහැ මේ මිනිසුන්ට කුසල් තින මේ මිනිසු නිවන් දැක්කා මේ මිනිසුන්ට කුසල් තින මේ මිනිස්සු මේ සෝතාපන්න වුණා මේ මිනිසුන්ට කුසල් තින මේ මිනිස්සු සකෘදාගාමි අනාගාමි වුණා මේ මිනිසුන්ට අකුසල වැඩි මේ මිනිස්සු අපාගාමි වුණා බුදුහාමර ඒවා ගණන් කියන්නේ නැහැ කාටවත් අපි පෝටලේ වෙන්න දක්ෂ වෙනවා වක්කලි වෙන්න දක්ෂ වෙනවා බුදුහාමුදුරුවෝ දිහා බලාගෙන ಗುಣ කීකේ ඉඳලා දක්ෂ වෙනවා අපි අඩුපාඩු හදන්න අපි දක්ෂ වෙන්නේ ඒ දුර්වලකම් වලින් නිදාස්සෙන්ද අපි දක්ෂ වෙන්නේ සම්මාදිට්ඨිය කියලා කියන්නේ නිවීමට ඇති ප්‍රායෝගික දැක්ම නිවීමේ ප්‍රායෝගික පුහුණුව ඒක තමයි සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය කියන්නේ පුහුණුව ඇයි ඒ පුණුව අපි ලබන්න එපාය රාහත් වෙනක නිරෝධිත යන කය පුණුව කරන්න එපාය අපි අවබෝධය අපේ නිවැරදි දැක්මෙන් අපි මේ ආයතන අය ගනුදෙනු කරවන්න එපාය මේ නාම රූපත් එක්ක හැම මොහොතෙම ජීවත් වෙන්න එපාය හැම තප්පරයක් තුළින්ම ඒ පුණුව තුළින් අපි නිවීමක් දකින්න එපාය නිවීමක් විඳින්න එපාය ඒ විඳින නිවීම තුළින් නිරෝධ සමාපත්තියෙන් අපි විඳවන්න එපාය ඒකත් හොඳ කෙලෙසයක් අපි සෝතාපන්න ඵලයෙන් විඳිනවා මේවා ලස්සනයි මේක ධර්මානුකූල මේක දකිනවා ඒක විඳිනවා අපි සෝතාපන්න ශ්‍රාවක ඒක යම්කිසි සුඛයක් විඳිනවා ඒ තපසයක් සුවයක් නේ ඒ නිරෝධ කරන කෙලෙස් නිරෝධ කරන එකත් සුවයක් කමඨාන සුවයක් ඒක තුළ විවේකයක් තියෙනවා සැනසෙල්ලක් තියෙනවා නිදහසක් තියෙනවා විමුක්තියක් තියෙනවා ඒක තුළ සංසුන් භාවයක් පවතිනවා උදකලාව පවන ඒක විඳිනවා සකෘදාගාමි කෙනා ඊට වඩා ටිකක් වැඩිපුර විඳිනවා අනාගාමි කෙනා තවත් විඳිනවා රාත්‍ත්‍ච්ච කෙනා විඳින්නේ එයා විඳවනවා ඇයි එයා ඒක බවට පත් වෙලා එයා විඳවනවා ඇයි විඳින්නේක් නැති නිසා මෙතන පුද්ගලයෙක් ඉන්න නිසා එයා විඳා එතන පුද්ගලයෙක් නැති වුණා ඒ නිසා විඳින්නේක් නැහැ ඒ නිසා උන්වහන්සේ කවදාවත් ඒක විඳින්නේ නැහැ එහෙනම් පුද්ගලයෙක් නැතුව කර්මයක් ක්‍රියාත්මක වෙනවා නේද එහෙනම් එතන තියෙන විඳවීමක් විඳවීමක් තපස්සුවේ විඳවන උන්වහන්සේලා පල්ලෙයින මාර්ගපල්ලාවින් ඔක්කොම විඳිනවා ඇයි එතන පුද්ගලයා ඉන්නවා ඒගොල්ලෝ ඒක දැකලා සතුටු වෙනවා අනේ මේම මේ නාම රූප පේනවා මේ විදිහට මේ ධර්මතාවය නිස්පර්ශ වෙනවා මේ වගේ විවේකයක් මට තියෙනවා මේ වගේ මං නිදාසෙලා මගේ සිත හරි සෑල්ලුයි එයා විඳිනවා හැබැයි රාතන් වහන්සේ විඳින්නේ නැහැ පුද්ගලයා නිරෝධ වෙච්ච නිසා උන්වහන්සේ විවේකයේ තුල ඒ නිදාස තුල ඒ උදකලාව තුල උන්වහන්සේ විඳවනවා මේ ධර්මතාවයන් අරියටම අපට තේරෙන්න ඕනේ නම් අපිත් මේ මාර්ගය යන්න ඕනේ බුදුහාමුදුරන්ගේ සුලංගිල්ල අල්ලාගෙන අර භාග්‍යතුන් වහන්සේගේ ඒ ශ්‍රාවකෙක් වෙන කවු රාහුල කුමාරයා භාග්‍යතුන් වහන්සේගේ සුලංගිල්ල අල්ලාගෙන සරණ ගියා වාගේ අපිත් ඒ සුලංගිල්ල අල්ලාගෙන පිටිපස්සෙන් යන්න ඕනේ බුදුන් සරණ යන්න ඕනේ බුදුහාමුදුරන්ගේ සුලංගිල්ල කිව්වේ වෙන මොකවත් නෙමෙයි සියුම් ධර්මතාවය අපේ ප්‍රඥාවට ගෝචර වෙන අපට ගැළපෙන අපේ නිවීමේ පණිවිඩය ඒක ගොඩාක් සියුම් එකක් ඒක දරදඬු වෙලා අල්ලා ගන්න දෙයක් නෙමෙයි ඒක දුක් විඳලා කරන්න තියෙන එකක් නෙමෙයි ඒක සියුම් එකක් අපේ නිවීමේ පණිවිඩය අපේ ප්‍රඥාවට ගෝචර වෙන ඒ සරල පණිවිඩය අල්ලාගෙන බුදුන් සරණ යන්න ඕනි පෑදිලිද ඔළුවට පෑදිලි වුණා සිතට පෑදිලි වුණාද